คโรสุขันโตกัจฉันติสัมปิมรณังมหันเชนามามิธัมมังสุขเทนะดิสิตังสันตาสันดาหุนตุสุขีภาวีระอายุจิบุญจุสัคโลจุกันโดกัจจันติสัมปิมรณังนามามิสังฆังมุนีราชสาวกันสันทาสะดาหุนตุสุขีระวีระขายโยจิบุญจุสะกะโลสุขันตุกัจจันติสัมมิมรณังมหันเชBuddho sarana deva, sadeham sarana deva, sangha sarana deva, mitum saranim jayama deva, sadhu sadhu sadhu. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ වැඩසටහන සඳහා සහභාගී වෙන පින්වත් හැම දෙනාටම බුද්ධ ධම්ම සංඝ කියන තිරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන කටයුතු හැම අතින්ම සඵල කරගෙන ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගන්නට අද දින හැම අතින්ම සාර්ථක දවසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ කටයුතු ආරම්භ කරමු. ප්‍රථමයෙන්ම අපි මේ සූදානම් කළා වූ මල් පහන් ආදී සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම බුදුගුණ සමුදාය උදෙසා පූජා කරමු පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තන්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතු.සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝවිඤ්ඤා චරණ සම්පන්නSugato loka vidu anuntaro purisa dhamma sarati santa deva manusanam buddho bhagavati buddhaṃ jīvita pariyantaṃ saranaṃ gacchāmiVandāmi cetiyaṃ sambhataṇe supatittitaṃ sāririka dhātu mahābodhi buddha-rūpaṃ sakalaṃ sadā ghanasāraṃ padintenaDīpēn tamdhaṃ sināṃ tilokha dīpaṃ sambuddhaṃ pūjayāmi tamonudhaṃ gandha sambhāra yuntēn දුහපේනහං සුගන්දින පූජයේ පූජනීයන් පූජාභාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේත ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේල පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුප්පන් මිලායාති යථායිදම්මේ කායෝ තථායාති විනාශභාවං අදේවාසේතුනෝ භන්ති පානියං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ භන්ති ගිලාන පංචයම් නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ භන්ති සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, පළමුවෙන්ම අප ආජීව වට්ටමක සීලය සමාදන් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා පින්නතුන් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වාන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන සාසනං. විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, එංගලන්තයේහි ලෙස්ටර් ප්‍රදේශයේ වාසය කරන මේ පින්වත් හැමදෙනාම ඔබේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අද දින සිදු කරන මේ උතුම් ආධ්‍යාත්මික කටයුත්තට සහභාගී වන්නටයි මේ පින්වතුනි මහා ශ්‍රද්ධාවෙන් අද මේ බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, අප මනුස්සාත්ම භාවයක් ලබා ගත්තේ සසර කළා වූ මහත් වූ පුණ්‍ය කර්මයක ආනිසංස විදියට. එකතකින් අප සසරේදී පුණ්‍ය කර්ම කළා තියෙනවා. පුණ්‍ය කර්ම කරපු අය ලෝකේ මිනිස්යන් අතර හුඟක් ඉන්නවා. නමුත් පින්වතුනි, අතර විශේෂත්වය තමයි අප පින්කම් කරන අතරේදී අපි ලොකු ප්‍රාර්ථනාවකුත් කළා තියෙනවා. මොකක්ද ඒ ප්‍රාර්ථනාව? සුගතියක් ලබන අතරේදී වාසනාවන්ත පින්වන්ත අම්මල තාත්තල ලබන පින්කම් කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සුදුසු ප්‍රදේශයක වාසය කරන්නත් පින් කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බුද්ධෝත්පාද කාලයක උපත ලබන්නටත් පින් කළා තියෙනවා. මෙන්න මේ සියල්ලක් මේකට එකතු වෙච්ච මොහොතට කියනවා ෂණ සම්පත්තිය කියලා. ඉතාම වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. පින්තුනි, භාගතුන් වහන්සේ දේශනා කරනවා දුගතිගාමී වෙච්ච කෙනෙකුට සුගතිගාමී වෙනවා කියන එක ඉතාම දුර්ලභ කාරණයක් කියලා. ඉතාම කලාතුරකින් සිද වෙන කාරණයක් කියලා. ඔබ අහලා ඇති අර කණක ඇස් බෑවා අවුරුදු 100කට වරක් වතුරෙන් උඩ එනකොට වියසිදුරෙන් අහස දකින්නා කියන උපමාව ඔබ අහලා ඇති. ඒක ධර්මයේ සූත්‍රවල දැක්වෙන උපමාවක් පින්නතුයි. ඒ විතරක් නෙවෙයි, ඒ උපමාව දෙවතාවක් දක්වලා තියෙනවා. එක වතාවක් දක්වන්නේ දුගතීන කෙනෙක් සුගතියට එන්න ලැබෙන අවස්ථාව අර වියසිදුරෙන් අහස දකින්න වගේ දුර්ලභයි කියලා. ඊළඟට නැවත ඒ උපමාවම දක්වනවා, සුගතියට ආවත් බුද්ධෝත්පාද කාලයක උපත ලැබලා ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් සහිත මානසිකත්වයක උපත ලැබීම ඒ වගේම උපමාවකින් දක්වනවා. බලන්න පින්තුනේ, වියසිදුරේ උපමාව අප දෙවතාවක් ජයග්‍රහණය කරලා ඉන්නේ නිකන් නෙවෙයි. අන්නේ අවස්ථාව ලැබපු හැටියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අපට අපේ ජීවිතයේ උපරිම වටිනාකම ලබා ගන්න පුළුවන් ඉදෙහි මාර්ගයක් තමයි දේශනා කළේ. ඒක තීරණය වන්නේ අපි කොයිතරම් දුරට මානසිකව දියුණුවද කියන කාරණය මත. කොයිතරම් දුරට අප හිත පිරිසුදු කරගෙන තියෙනවද? කොයිතරම් පුළුල්ව ගැඹුරින් ප්‍රඥාවෙන් ලෝකයේ දෙස අප බලනවාද කියන කාරණය මතයි ඒක තීරණය වෙන්නේ. එකතකින් මෛත්‍රියෙන් මුළු ලෝකයක් දෙස අප බලන්නට ඕන. සීමා සම්බේධය සහිතව කිසිදු සීමාවක් නැතුව මුළු ලෝකෙම සත්‍යයන් එකම යායකට තියල හිතලා, එකම ලයින් එකකට තියල හිතලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මෙන්න මේ මිනුමෙන් අප බලන්ට හුරු වෙන්නට ඕන, මනසක් හැදෙන්නට ඕන. අන්නේ මැටි කරගන්නා වූ ඒ මෛත්‍රිය ඊළඟ කරුණාවෙන් ලතෙත් වෙලා මුදිතා ගුණයෙන් තවත් විකසිත වෙලා උපේක්ෂාවෙන් වඩා තරතවත් වෙන්නට ඕන. ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ඉහළම දියුණුව තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ විදියට දේශනා කළේ. ඊළඟට ලෝකෝත්තර වශයෙන් දියුණුව කරන්න පුළුවන් ඉහළම தත්වය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය පාදක කරගෙන සතිපට්ඨානෙ වැඩි වීම. අර මෛත්‍රියෙන් අප සිතපු ලෝකය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන ලෝකයක් කියලා ප්‍රඥාවෙන් බැලීම තමයි. ප්‍රඥාව නැමැති ප්‍රාසාදය තුළට නැගලා ඉහළ ඉඳගෙන ලෝකයේ දෙස බලලා ඒ ඇති වෙච්ච ලෝකයේ නිරුද්ධ වෙන ආකාරයත්, ඒ නිරුද්ධ වෙන ආකාරය දකින මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා ප්‍රඥාවෙන් ඉහළින්ම බලන එක තමයි සම්පූර්ණම ධර්මය කියලා කියන්නේ. සමස්ත ධර්ම කියන්නේ මේක පින්නතුනේ. මෙන්න මේ ධහම තුළින් තමයි අපේ හිතේ තියෙන අවිද්‍යාව නැමැති නීවරණය සම්පූර්ණම දුර වෙන්නේ. ඒ අවිද්‍යාව නැමැති අකුසල මූලය දුර වුණා නම් ලෝභ ද්වේෂ කියන සියලු අකුසල මූල සිඳිල යනවා. ඒ දරක් නෙවෙයි අපේ ජීවිතයට උපරිම වටිනාකමක් ලැබෙනවා. මෙන්න මේ ප්‍රඥාව තුළ කිසියම් කෙනෙක් ස්ථාවරව බැසගන්න සූදානම් වුණොතින් ඔහු අඛණ්ඩව මේ මානසිකත්වය ඉන්නවා නම් ඔහු ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයකට දියුණු වෙච්ච කෙනෙක්. උන්වහන්සේට අපි කියනවා රහතන් වහන්සේ කියලා. අනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ වටිනාකම කොහමද? ඒ රහතන් වහන්සේගේ හිසෙන් ගැලවෙන කෙස් ගහ වුණත් දිව්‍ය ලෝකයේ දෙවිවරුන් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ඇවිල්ලා ධාතු කරඬු අරගෙන ඇවිල්ලා අත් දෙකෙන් ඒ ධාතු කරඬුවට රහතන් වහන්සේගේ කෙස් ගැස රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරයේ කොටසක් ඒ ධාතුන් වහන්සේ විදියට තියලා මනුස්ස ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වන්දනා කරන මට්ටමට පූජනීයත්වයටපත් වෙනවා. පින්නතුනි බලන්න, අපි හිතාගෙන ඉන්න අපේ ජීවිත හුඟක් වටිනවා කියලානේ. අපි හුඟක් ඉගෙනගෙන තියෙනවා. අපි හුඟක් වටිනා වාහනයක් පාවිච්චි කරනවා. අපේ දරුවන් බොහොම ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. ලොකු දානයක් තියෙනවා අපි හුඟක් වටිනවා කියලා හිතන් ඉන්නේනේ. එහෙම වටිනවා කියලා හිතන් ඉන්න අපි මිය ගියාම අපේ ජීවිතේට වෙන තත්ත්වය මොකද්ද කියලා දන්නවනේ නේ. මිය ගිහින් අඩුම ගානේ පැය කීපයක්වත් අපව ගෙදර තියාගන්නේ නැහැ. ඉක්මනටම මල්ශාලාවට පිටත් කරනවා. අඩුම වශයෙන් අවසන් කටයුතු සිදු කරන කන්වත් අපේ දේහය ගෙදර තියාගන්න සූදානම් නැහැ පින්නතුනි. බලන්න අප මෙච්චර මුළු ජීවිත කාලයක් උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙන මේ ලෝකය බලන්න ඔබට ප්‍රතිකාර දක්වන ආකාරය. ඒක කරන්න එපා කියලා නෑ බුදුදහම. ඒක කරන්න හොඳට, දැනටත් වඩා හොඳට කරන්න. හැබැයි මේ යථාර්ථය තේරුම් ගන්න පින්නතුනි, අපේ ජීවිතවලට අපි කොයිතරම් මට්ටමෙන්ද වටිනාකමක් ලබා දීලා තියෙන්නේ කියන එක ගැන නැවත නැවතත් ඔබ හිතලා බලන්න. බුදුදහම කියලා කියන්නේ සම්පූර්ණ පින්තුණි අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන ධර්ම. අනේ වටිනාකම සැබවින පින්තුණි බාහිර ලෝකයේම ලබා දෙන වටිනාකමක් නෙවෙයි. ඒක අපේ අභ්‍යන්තරයෙන්ම අපේ සිතින්ම ලබා දෙන වටිනාකමක් ඒක. ඇතැම් විට අපේ ආධ්‍යාත්මික දියුණුව වෙනත් බාහිර කෙනෙක් නොදන්නව වෙන්නත් පුළුවන්. නමුත් තමන් දන්නවා තමන්ගේ හිතේ කොයිතරම් දුරට කෙලෙස් දුරු කළද, ඒ වගේම තමන් කොයිතරම් ජීවිතයේ කුසල් දහම් වඩපු කෙනෙක්ද කියලා තමන් තමයි තමන් ගැන වැඩිපුරම දන්නේ. අර බාහිරින් ලැබෙන ප්‍රශංසාවට වඩා පින්නතුණි තමන්ටම තමන්ගේ ජීවිතයෙන් ලැබෙන වටිනාකම බොහොම වටිනවා. අනේ නිසා මේ දහමගේ අද්දි පින්නතුණි ප්‍රධානතම කාරණේ තමයි ධර්ම ශ්‍රවණය කියන කාරණේ. අන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ළඟ කාරණා දෙකක් අනිවාර්යයෙන්ම තියෙනට ඕන. එකක් තමයි අට්ඨිකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් කරනවා. හොඳ අවධානයෙන් බණ අහන්නට ඕන. ඒ අහන බණ යෝනිසෝ මනසිකාරය නැමැති නුවණින් මෙනෙහි කිරීමෙන් අර්ථවත් කරගන්නට ඕන. මෙන්න මේ දෙක කරන්න පුළුවන්කම තියෙන්නේ නිහඬ බව කියන කාරණේ හැකිතාක් දුරට පවත්වා ගන්නට ඕන. නිහඬ බව තුළ ඉඳලා හොඳ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම්, ඒ අහන දහම නුවණින් මෙනෙහි කරනවා නම්, අන්න ඒක විමුක්තායතනයක් වෙනවා පින්නතුනි. ඇතැම් විට පින්නතුන් අහන දෙයක් තමයි බණහනේ ඉවර වෙලා අප කොතනින්ද මේක පටන් ගන්නෙ කියලා. ධර්ම දේශනාව නම් හොඳට තේරුණා ස්වාමීන් වහන්සේ මේක කොතනින්ද අපි පටන් ගන්නෙ කියලා අහන සමහරයි. පින්නතුනි පටන් ගන්නෙ ඔබ වාඩි වෙච්ච මොහොතේ ඉඳන්. ඔබ ධර්ම ශ්‍රවණය කරන්න හොඳට කායිකව මානසික සූදානමින් වාඩි වුණා නම් වාඩි වුණ මොහොතේ පින්නතුනි ඔබ ප්‍රැක්ටිස් එක පටන් ගත්ත මොහොත. මේක අමතක කරන්න එපා. බොහෝ වෙලාවට අපි හිතන්නේ බණ අහනකොට හොඳට S2 අරගෙන අවධානයෙන් බණ අහලා ඊට පස්සේ විවේක තැනකට ගිහිල්ලා S2 පියාගෙන භාවනා කරන එකයි පුහුණුව කියලා අපි හිතන් ඉන්නේ. එහෙම අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා. නමුත් පින්නතුනි මේ ධහම තුළ මේ සම්බුද්ධ ශාසනය තුළ අපට දක්නට ලැබෙන ප්‍රධානතම දෙයක් තමයි බොහෝ ශ්‍රාවකයන් ධර්මාවබෝධයට පත් වෙලා තියෙන්නේ S2 වහගෙන ඉන අවස්ථාවට වඩා පින්නතුනි S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. ඔබ ඒක විශ්වාස කරනවද? වැඩි පිරිසක් ධර්මාවබෝධය කරලා තියෙන්නේ S2 අරගෙන ඉන වෙලාවේදී. හැබැයි ඒ S2 අරගෙන ඉඳීමත් එක්කම ප්‍රඥාවත් විවර කරගන්නට ඕන. අන්නේ ප්‍රඥාවට සතිමත් බව එකතු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණිය සමගම සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක නැත්තම් සීය හා නෝන කියන කාරණා දෙක එකට එකතුනා නම් ධර්ම ශ්‍රවණිය කියන එක පින්නතුනි විමුක්තායතනයක් වෙනවා. එනිසා මේ කාලය පුරාම ඔබ මේ වැඩසටහන ඔබ S2 පියාගෙන භාවනා කළත් S2 අරගෙන ධර්ම ශ්‍රවණය කළත් ඒ හැම මොහොතක්ම ඔබේ ප්‍රඥාව විකසිත වෙන අවස්ථාවක් වෙන්නට ඕන. අප කියන මේ හැම කරුණක්ම ඒ දහමට අදාළ කරුණ තමයි අප සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය ඔබට විමුක්තායතනයක් වගේම ධර්ම දේශනා කිරීම වශයෙන් මටත් දේශකයෙක් විදියට ඒක විමුක්තායතනයක් වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමත් විමුක්තායතනයක්, ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්, ධර්ම සාකච්ඡාවත් විමුක්තායතනයක්, ධර්ම සජ්ජහනයත් විමුක්තායතනයක්, ඒ වගේම භාවනා කිරීමත් විමුක්තායතනයක්, විමුක්තියට පත්වෙන ස්ථානයක්. අනේ නිසා පින්නතුනි තමන්ගේ හිත හොඳට පරිස්සම් කරගන්න, හොඳට පිරිසිදුව තියාගන්න, හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. ආරම්භයේ පටන් අවසානය දක්වාම ධර්ම කරුණු මෙනෙහි කරමින්ම ඉන්න උත්සාහ කරන්න. සමස්ත බුදුදහම කියන්නේ පින්නතුනි තනි වාක්‍යයකින් කියන්න පුළුවන් සචිත්ත පරියෝදපනම්. සිත පිරිසුදු කර ගැනීම, සිත දමනය කර ගැනීම. අන්නේ සිත පිරිසුදු කර ගැනීම ආකාර කිහිපකින් කරනවා. එකාතකින් දන් දීමෙන් ඒක සිද්ධ කරනවා. දන් දෙනකොට අපේ හිතේ තියෙන ලොකු ලෝභකම් ටික අඩු වෙනවා. ඒකට කියන්නේ මසුරුකම කියලා. දැඩි ලෝභයේ ග්‍රීඩ් එක අඩු වෙනවා. අන්න ඒක අඩු වෙනකොටම අපට ඊට පස්සේ හොඳ මිත්‍රයෙක් මුණ ගැහෙනවා, ධර්මයේ තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ඊට පස්සේ ඔස්සේ තමන්ගේ කායික වාචික සංවරය ඇති වෙනවා. ඒ ඇති වෙනකොටත් තවත් සිත පිරිසිදු වෙනවා. ඊළඟට තමන් කිසියම් සමත කමඨහනක් භාවිත කරමින් හිත සමාධිමත් කරනවා. තමන්ගේ හිතේ තියෙන පංච නීවරණ දුරු කරනවා. හිතේ තියෙන විශේෂයෙන් දැඩි ලෝභය සහ අමනාපය කියන කාරණා දෙක දුරු වෙනවා සමත භාවනාව කිරීමත් එක්ක. අන්න එතනින් එනකොටම පින්නතුනි අපට අපේ පුහුණුව ගැන, අපේ ප්‍රැක්ටිස් එක ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අන්නේ සතුට නිසාම තමන්ට ඉන මොටිවේෂන් එකක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා තවත් මේක පුහුණු කරන්න ඕන කියලා. ධර්මයේ පින්නතුනි ආරම්භ කිරීම, පුහුණු කිරීම පටන් ගත්ත මොහොතේ පටන්ම සතුට කියන එක ආරම්භ වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන සන්දිටික සාකාලික කියන ගුණයන්හි තියෙන ලක්ෂණය. අප සැබෑ දහමක් නම් ශ්‍රවණය කරන්නේ, අප සැබෑ දහමක් නම් පුහුණු කරන්නේ. අන්නේ දහම පුහුණු කරන්න, ශ්‍රවණය කරන්න ආරම්භ කළ මොහොතේ පටන්ම සතුට කියන එක දිනු වෙනවා. ඒ සතුට පින්නතුනි තියෙන්නේ වර්තමාන මොහොතේ. අප ජීවිතයේ සිදු කරන බොහෝ දේවල් වල පින්නතුනි සතුට තියෙන්නේ හෙට දවසේ. අප බොහෝ විට ඉන්සෑ ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට ලැබෙනවද? ඒ හෙට පින්නතුනි කවදාවත් අපේ ජීවිතයට එන්නේ නැහැ. අපි මේ යන කම හෙට දවසේ එන්නේ නැහැ. හෙට වුණාට පස්සේ ආයි හෙට ඒක. ධර්මයේ පින්නතුනි අප දෛනිකව කරන කටයුතු අතර තියෙන වෙනස මේක. ඔබ ජීවිතයේ කරන බොහෝ දේවල් වල සතුට තියෙන්නේ ඒ කරන කටයුත්ත කළ ඉවර වුණාට පස්සේ. දරුවෙක් හැදුවත් බලන්න කොච්චර කලබලයක්ද නේ අපිට තියෙන්නේ. මව කුසේ පිළිසින ගත්ත කාලේ ඉඳන්ම හරි ඉක්මනක් තියෙන අපිට. එක අතකින් ඒ දරුව බලන්න, අනිත් අතින් ඒ දරුවට වැඩිපුර අකුරු ගානක් වචන ගානක් උගන්වන්න, වැඩිපුර උපාධි ගානක් කරන් දෙන්න. ඔය ටික කලිවරල බලනකොට කොහමද? දරුව ළඟවත් නැහැ. දරුව විවාහ වෙලා තැමෙට වෙන රටක ඉන්නේ. අපට ලොකු කලබලයක් මුලදී තිබුණ මේ දරුවට උගන්වන්න මේ දේවල් ටික කළා අනාගතයේ සතුට ලැබෙයි කියලා නේ. එතැන්මිට මේ ටික ඔක්කොම කලිවුණාට පස්සේ දරුව තමන්ගේ ළඟවත් නැහැ පින්නතුනි. මේක උදාහරණයක් ඉදරේ මම කිව්වේ, තව ඒ වගේ උදාහරණ හොයා කියන්න පුළුවන්. අන්තිමටම අපට ඉතුරු වෙන්නේ අර අතීතයේ පින්තූර ගහපු ඇල්බම් ටිකයි ඉතුරු වෙන්නේ අන්තිමට. ඒ ටික බල බල තමයි සන්තෝෂ වෙන. අනේ දරුවා කුඩා කාලේ කොච්චර ලස්සනද, බඩ ගාන කාලේ කොච්චර හොඳයිද, මොන්ටිසෝරි යන කාලේ කොච්චර ලස්සනද කිය කිය ඉතින් පින්තූර ටිකත් බල බල gederina සතෙක් කියනවා නම් සුරතල් සත්වයෝ මේ සතෙක් ළඟ තියාගෙන අන්තිම කාලේ ඉන්න එක තමයි වෙන්නේ. පින්නතුනි මේක තමයි, මේක වරදක් නෙවෙයි. මේකට කාටවත් දොස් කියන දෙයක් නැහැ. මේක තමයි ලෝකේ යන විදිය පින්නතුනි. ධර්මයයි තමන්ගේ සාමාන්‍ය ජීවිතය අතර වෙනස බලාගෙන තියෙන ලක්ෂණය. ධර්මය කියන්නේ පින්නතුනි ඒ ධර්මයේ පුහුණු කරන්න ආරම්භ කළ මොහොතේ පටන්ම සතුට කියන එක පටන් ගන්නවා. ඇයි ඒකට හේතුව? ඒ ආරම්භ කළ මොහොතේ පටන්ම තමන්ගේ හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දුර වෙලා හිත පිරිසිදු වෙනවා. හිත පිරිසුදු වීම ආරම්භ කළ මොහොතේ පටන්ම තමන්ගේ හිත සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් ඉන්න වටේ අය තමන්ට කලින් හිටියට වඩා එන්නෙන්නම තමන් ගැන සතුට වෙනවා, ප්‍රසාදයටපත් වෙනවා, එයාගේ ආශිර්වාදය ලැබෙනවා. අන්න එතනින් පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික දියුණුව හරියට ලෝකයේ බ්‍රහ්මයක් ලෝකයේ දෙස බලනා වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ කාරණා හතරෙන් මුළු මහත් ලෝකය දෙස බලන ඇසක්, මනසක්, චින්තනයක් හිමි වෙනවා. අන්න ඒ තුලින්වත් ඔහු නවතින්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහම ලැබෙච්ච කෙනෙක් විදියට අපේ හිත ලෝකයේ කොතන හෝ තැනක පිහිටලා තියෙනවා නම්, අපේ විඥානයේ කොතන හෝ තැනක බැසගෙන තියෙනවා නම්, ඒකට කියනවා විඥාන ටිටියක් කියලා. අන්නේ කිසිම තැනක විඥානයේ බැස නොගසන්නා විදියට බැස නොගන්නා විදියට අප වඩාත්ම ප්‍රඥාවෙන් අනිමිත්ත, ශුන්්‍යත, අප්පනියත කියන මෙන්න මේ සමාධිය කරාම යන දහමක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් කියලා කියන්නේ. එනිසා මේ ධර්මයේහි මෛත්‍රියෙන් පටන්ගෙන අනිමිත්ත, ශුන්්‍යත, අප්පනියත දක්වා අවසානයේ දක්වා මේ සඳහන් කළේ පිනතුනි. ධර්මයේ ස්වභාවය මේක. ධර්මයේ අහනකොට පින්නතුනි ධර්ම දේශනාව ආරම්භයේදීම සම්පූර්ණ මැප් එකම ඉගෙන ගන්නට ඕන. ධර්ම පුහුණුවයි කිසියම් තැනකට ගමනක් යනවා ඒකයි සමානයි පින්නතුනි. අපි කිසියම් තැනකට ගමනක් යනවා නම් ඒ ගමනාන්තය පිළිබඳව ලිපිනි අපි මුලින්ම දැනගන්නට ඕන. අපිට කියන්න පුළුවන් කමක් නැහැ මම වාහනේ drive කරන් යනවා යද්දි මට ලිපිනිය හම්බ වෙනවා කියලා යනවද ඔබ? ඔබ කවදාවත් අඩුගානේ වාහනේටවත් නගින්නේ නැහැ එහෙම. ඔබ සම්පූර්ණම ලිපිනිය අරගෙන මැප් එක ඇතැමිට නෙවිගේටරේ දාගෙන තමයි ඔබ යන්නේ නේ. අන්නේ වගේම තමයි අපි නොතුනි ධර්මය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ වහං භික්ඛවේ පස්සතෝ ආසානං කයං වදාමි නොවා ජානතෝ නොවා පස්සතෝ. මම ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද මේ දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාට කියලා දේශනා කළා. ඒ නිසා අද අප දවස පුරාම දේශනා කරන කරුණවල සමස්තය සාරාංශය තමයි කිව්වේ මුලින්ම. මෛත්‍රී භාවනාවෙන් ආරම්භ වෙලා අනිමිත්ත, ශුන්්‍යත, අප්පනියත දක්වා ඕ කාරණා ටික තමයි අද අපට සාකච්ඡා කරන්න තියෙන්නෙත් පුහුණු කරන්න තියෙන්නෙත් පින්නතුනි. පින්නතුනි මේක තමයි දහම් මඟ කියලා කියන්නේ. දර්ශනීය පින්නතුනි නිතර මුල යනට ඕන. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ මේකයි. Vision is first then mission. මුලින්ම vision එක තියෙන්නට ඕන පින්නතුනි, පස්සේ තමයි mission එක එන්නේ. විෂන් එක නැතුව මිෂන් එක විතරක් තිබුණොත් පින්නතුනි ඒක සාර්ථක වෙන්නේ නැහැ. මිෂන් එක විතරක් තිබිලා විෂන් එක නැතුණත් ඒත් හරියන්නේ නැහැ පින්නතුනි. මේ දෙකම එකට යන්නට ඕන. මේ දෙකම එකට ගියොත් තමයි අපේ ආධ්‍යාත්මික ගමන සාර්ථක වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ගමන සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ පින්නතුනි සාමාන්‍ය ඔඩියන්ස් එකට අප කියනවා නම් මේක පටන් ගන්නේ කලගුණ සැලකීමේ ඉඳන්, කෘතවේදීත්වයේ ඉඳන්. එතනින් පටන් අරන් දන් දීමෙන් තවත් දිනු වෙලා පංචශීලයෙන් ස්ථාවර වෙන්නට ඕන. සාමාන්‍ය කෙනෙකුට බණ කියනකොට අපි එහෙමයි කියන්නේ. නමුත් අප විශ්වාස කරනවා මේ අය ඊට වඩා ඉහළ පිරිසක් කියලා. ඔබ මෙතෙන්ට එනකොටම අප විශ්වාස කරන ඔබේ ළඟ ඒ ගුණාංග ටික තියෙයි කියලා. එහෙම ගුණාංග තියෙන පින්නතුන් තමයි බොහෝ විට මේ වගේ වැඩසටහන් වලට එන්නේ. ඔබ කලගුණ සලකන අය, ඔබ දන් දෙන අය, ඔබ නිරතුරුව පංචශීල ආරක්ෂා කරන අය. අන්නේ මත පිහිටලා තමයි ඊට වඩා ඉහළ දෙයක් සොයාගෙන ඔබ මෙතෙන්ට එන්නේ. අනේ එතෙන්ට ආවට පස්සේ එතෙන්ට කියන්න තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන කාරණා ටික. යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් තියෙනවා නම් කැමතිනම් අන්නේ තෙන්ට යන පුද්ගලයා විසින් සැපිරිය යුතු කාරණා ටික තමයි කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන පින්නතුනි. ඒ කරණීයමෙත සූත්‍රයේ දැක්වෙනවද පංචශීල ආරක්ෂා කරන ඕන කියලා? ඒ කරණීයමෙත සූත්‍රයේ දැක්වෙනවද අමර තාත්තට සලකන්නේ කියලා? අන්නේ තෙන්ට එන්නේ දිට්ඨින්ච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියන දර්ශනයත් එක්ක ආපු කෙනාට එතෙන් පටන් වඩන්න තියෙන ගුණාංග ටික. හැබැයි දෙන්ට එනකොටම එතන තියෙන ලක්ෂණ 14ක් සක්කෝ, උජෝච, සෝජෝච ආදි වශයෙන් ඒ ලක්ෂණ 14 පින්නතුනේ තමන්ගේ ළඟ තියෙනට ඕන. ඒ කාරණා උනත් පින්නතුනේ අපට පාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් දේවල් නම් නෙවෙයි. ඒ කාරණා ටික දැනගන්නේ කොහොඳයි? දැනගන්න ඕන තමන්ගේ ළඟ කොයි තරම් දුරට මේව තියෙද කියලා. ඒ කාරණාවල අඩුවක් තියෙනව නම් ඒ අඩුව කියන්නේ තමන්ගේ දර්ශනයේ තියෙන අඩුවමයි පින්නතුනේ. ධර්මයේ පිළිබඳව තියෙන දැක්මේ අඩුව තමයි ඒ ලක්ෂණ වල අඩුව කියලා කියන්නේ. අප සැබෑ ලෙසම ධර්ම ශ්‍රවණය කරලා ඒ අහපු දහම පිළිබඳව විශ්වසනීයත්වයක් ශ්‍රද්ධාවක් හටගත්තනම් අන්නේ ශ්‍රද්ධාව නිසාම පින්නතුනි අපට ලොකු ජවයක් උනන්දුවක් වීරියක් ඇතිවෙනවා මේ සදහම් මගේ ඉදිරියට යන්න ඕන කියලා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන ගෞරවනීය විශ්වාසනීයත්වය. ඉතාම සරල විදිහට කියනවා නම් පින්නතුනි තේරෙන විදිහට කියනවා නම් අප ජීවිතයේහි සතුට සැනසීම බලාපොරොත්තු යමක් කරනවා නම් ඒ කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින් ඊට වඩා පහසුවෙන් ධර්මය පුහුණු කිරීමෙන් අපට ජීවිතයේහි සතුට සැනසීම ලැබෙනවා කියන කාරණේ. අප පින්නතුනි ජීවිතේ හැමදේම කරන්නේ සතුට සැනසීම බලාපොරොත්තු වෙමින්. ඔබ උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම සියලුම දේවල් සිදු කරන්නේ සැනසීම බලාපොරොත්තු වෙමින්. අන්න ඒ කරන දේවල් අතුරින් වඩාත්ම සාර්ථකව වඩාත්ම ඉක්මනින් යමකින් ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ ලැබෙන දේ තමයි ධර්මයේහි හැසිරීම ධර්මයේ පුහුණු කිරීම කියන කාරණේ පිළිබඳව තියෙන විශ්වාසනයත්. අන්න ඒකත් එක්කම පිනතුණ ඇති වෙනවා විරිය කියන කාරණේ. දැඩි වීරියක් ඉන මොටිවේෂන් එකක් සම්මා වායාමයක් විරිය ඉන්ද්‍රියක් විරිය බලයක් ඇති වෙනවා මේ දහම අනිත් හැම දෙයකටම වඩා ඉක්මනින්ම පුහුණු කරන්න ඕන කියලා. ඇයි ඒකට හේතුව මේ දහම පුහුණු කිරීමෙන් විතරයි පිනතුණි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ දහම පුහුණු කිරීමෙන් විතරයි අපේ නැතට නැගෙන කඳුලෙන් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අප ඊටාම සතුටෙන් නිතර ආහාර පාන ගන්නවනේ. නමුත් සැබවින්ම අපි ආහාර ගන්නෙ මොකටද පින්නතුනි? දුකක් ආවහම මේ කඳුළු ටිකට තමයි අපි මේ ආහාර ගන්නෙ පින්නතුනි සැබවින්ම ගත්තොත්. අපි හිතනවා අපේ ඇඟේ ශරීර ශක්තිය ජීවත් වෙන ආදිය සඳහා තමයි. නමුත් අවසාන වශයෙන් ගත්තොතින් අපේ කඳුලට එකතු වෙන්නේ අපි ඒ ගන්න ආහාර ටික. අන්න ඒ කඳුලෙන් අපේ ඇස මුදවා ගන්නටයි මේ ධර්මයේ තියෙන පිනතුනි. ඒක හිතන්න එපා මේ සාමාන්‍යයෙන් වැටුපඩු වීම, විභාගයක් අසමත් වීම, ලෙඩක් වීම, නැත්නම් තමන්ගේ ගෙදර පිච්චිල යෑම මේ වගේ දෙයක් කියලා. ඔබ දන්නව පටාචාරාව එක විට මරණ හයක් ආපු කෙනෙක්. අම්මා තාත්තා දෙන්න, දරුවන් දෙන්න, සහෝදරයා, ස්වාමි පුරුෂයා මේ හය දෙනෙක් පිනතුණි. මේ මරණ හයක් තිමිච්ච කෙනෙක් බලන්න මෙතෙන්ට එනවා නම් කෙනෙක් තමන් ඊටාම ළඟින් ආශ්‍රය කරපෝ තමා ඊටාම ජීවිතේහි ආදරය කරපු මහය දෙනා එක විට මියගිය පවස්තාව. මේක පින්නතුනි විභාගයක් අසමත් වීම ගියක් පිච්චල යෑම වගේ දෙයකට වඩා කොච්චර බරපතල දෙයක්ද කියලා ඔබ දන්නවනේ නේ. අන්න ඒ දුක් ටිකෙනුත් නිදහස් වෙලා ඇය පටාචාරාව. ඇය දුකේ නිදහස් නා විතරක් නෙවෙයි අනිත් අයටත් ඒ දුකේ නිදහස් වෙන මාවත ඇය පසුව දේශනා කළා. මෙන්න මේ මට්ටමට පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මේ දේශනා කළේ. අන්නේ මාවතේ ගමන් කරනකොට එකාතකින් අපට අතීත කර්ම ශක්තියන් විදියට එන තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒ වහුවාක් දුරට යටපත් වෙනවා පිනතුනි තමා මේ වඩන කුසල යානිසංසෙන්. ඊට පස්සේ ඊළඟට වළක්වන්න බැරි යම්කිසි දේවල් ටිකක් තියෙනවා නම් බාහිර රූපය මත හෝ නැත්නම් අභ්‍යන්තර මනෝවිඥාණය මත පිහිටලා එන දුක් ටිකක් තියෙනවා නම් ඒ දුක් ටිකේ නිදහස් වෙන තමයි පරිසම්පාද දැනුම පාදක කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සතිපට්ඨානය කියන කාරණේ තියෙන. අන්නේ දෙකෙන් අපට නිදහස් වෙන අවස්ථාව තියෙනවා මේ ධහම පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට. අන්නේ ධහමගේදී විශේෂයෙන් කරණීය මෙත සූත්‍රයේ පින්තුණි තමන්ගේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයනවා. සමස්ත බුදුදහම කියන්නේ පින්තුණි එක අතකින් කරණීය මෙත සූත්‍රය අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. ඊටාම සරලව කියනවා නම් සමස්ත බුදුදහම කියන්නේ සැබෑ දර්ශනයකින් යුක්තව එක පැත්තකින් මෛත්‍රී වැඩීම අනිත් පැත්තෙන් ආනාපාන සතිය පුහුණු කිරීම. හැබැයි දර්ශනයේ ඊටාම නිවැරදිව අකණ්ඩව පවත්වා ගන්නට ඕන. ඒ දර්ශනය එන්න එන්නම පිරිසුදු කර ගන්නට ඕන. අන්නේ දර්ශනයට අනුග්‍රහ කරන කාරණා කිහිපයක් තියෙනවා. සුතානුග්‍රහිතාච හෝති. ශ්‍රුතවත් භාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ඊට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සීලානුග්‍රහිතාච හෝති. සීලෙන් ඒකට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාච හෝති. ධර්ම සාකච්ඡාවෙන් ධර්මයේ දන්න ඇත්තක නිතර සාකච්ඡා කරමින් ඊට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සමතානුග්‍රහිතාච හෝති. සමතෙන් චිත්ත සමාධියෙන් ඒ සඳහා අනුග්‍රහ ලබා ගන්නට ඕන. විපස්සනා අනුග්‍රහිතාච හෝති. විදර්ශනාවෙන් ඊට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සුතමේ පඤ්ඤාවෙන් ආරම්භ වෙන මෙන්න මේ සම්මා දිට්ඨිය චින්තාමය ප්‍රඥාවෙන් විකසිත වෙලා භාවනාමය ප්‍රඥාවෙන් අභිෂේක ලබන්න ඕන පින්නතුනි. සීලයෙන්, ශ්‍රුතයෙන්, සාකච්ඡාවෙන්, සමාධියෙන්, විපස්සනාවෙන් කියන මෙන්න මේ කරුණු පහ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන උපකාරවත් බව ලබන කාරණා විදිහට දේශනා කරනවා. අන්නේ නිසා ඒ කරුණු සම්පූර්ණ කරගන්නා ගමන් අප ක්‍රමානුකූලව ඉදිරියට යන ගමනේදී අපට එක පැත්තකින් කරණීය මෙත සූත්‍රයත් කරණීය මෙත සූත්‍රය තමයි අප බොහෝ විට වැඩිපුරම සජ්ජායනා කරපු සූත්‍රෙනේ. ඒ විතරක් නෙවෙයි පින්තුණි අඩුවෙන් අවධානය යොමු කරපු සූත්‍රයක් කරණීය මෙත සූත්‍රය. මේක තමයි පින්තුණි බුද්දිස් ඇන්තම් එක. බෞද්ධ තේමා ගීතේ. බෞද්ධ තේමාව මේක. ඒ තරම වටිනා සූත්‍රයක් පින්තුණි. මේ ගුණංග ටික. මෙතන තියෙන්නේ අර පංචශීලය ආරක්ෂා කරන සාමාන්‍ය ගුණධම් ටික තියෙන සහ විතරක් නෙවෙයි. සුගතිය ලැබීම සඳහා වැඩ කටයුතු සම්පූර්ණ කරපු කෙනෙකුට ඊට පස්සේ ඊට ඉහළ තැනකට ලෝකෝත්තර දර්ශනය කරා ප්‍රඥාව කරා ළඟා වෙද්දී තමාගේ ළඟ තියෙන ඕන ගුණාංග ටික තමයි මේ මෙත්ත සූත්‍රයේ කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ. එනිසා ඒකේ තියෙන කාරණා ටික ලස්සනට ලියලා පේන තැනකින් නිතර තියලා තියන්න පිනතුනි. ඒ තරම වටිනවා. යතරත් විශේෂයෙන් ඒකේ අන්තිම ගාථාව ගැන බොහෝ විට අප ඒ සූත්‍රයේ අඩුවෙන් අවධානය යොමු කරන්නේ අවසාන ගාථාව දිට්ඨින් චනුපගම්ම සීලවා කියන කාරණේ. ඒක තමයි වැදගත්ම ගාථාවේ සූත්‍රයේ තියෙන. අන්නේ දර්ශනයත් එක්ක තමයි අප මේ ආධ්‍යාත්මික ගමනමග යන්නට ඕන පින්නතුනි. ඉතින් අපි මුලින්ම බලාපොරොත්තු වන්නේ මේ මෙත්ත සූත්‍රය පාදක කරගෙන භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි සාන්ත පදයක් කැමති නම් ආධ්‍යාත්මික සැනසීමක් විමුක්තියක් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ කෙනාට මුලින්ම විමුක්තිය සැනසීම ඇති කරගන්න ඕන අපේ හිතේ අනිත්‍ය ගැන තියෙන අමනාපකම්. ඇතැම් විට අමනාපයක් නැති වුණත් මේ මගේ අය මේ පිට අය කියලා සීමාවක් අපේ තියෙනවා. නිකන් සරල උදාහරණයක් ගත්තොතින් දැන් ගෙදරක් වුණත් ගෙවල් දෙකක් වෙන් වෙන තියෙනවනේ නේ. වැටක් ගහලා තියෙනවනේ නේ. දැන් සමහර රටවල සමහර ප්‍රදේශවල වැටවල් කියලා නැහැ මොකද. එකට යායට ගෙවල් ටික තියෙන. මේ ගෙදර ළමයි හා ගෙදර යනවා සෙල්ලම් කරන්න. ඒ වගේ වැටක් කියලා හොයාගන්නවත් නැහැ. මායිමක් හොයාගන්නවත් නැහැ. ඒක හැම පළාත්වලම එහෙම කරන්න බෑ. සමහර පළාත්වලට එහෙම තියන්න වෙනවා විවිධ හේතු මත. මෙන්න මේක ඇපිනතුනි සීමා සම්බේධය කියන්නේ සීමාවක් නැතුව මුළු ලෝකෙමයි එකම යායට හිතන්න පුළුවන් විදියට මනස අකුරු වෙන්නට ඕන. අන්න ඒකට තමයි මෛත්‍රී භාවනාවෙන් අපට මාවත විවර කළ දෙ. දැනටත් ඔබේ මෛත්‍රිය තියෙනවා. ඒක නැහැ කියනව නෙවෙයි. දැනටත් ඇතැමිට ඔබ මෛත්‍රී භාවනා පුහුණු කරන අය මේ බේදයක් තුඟක් අඩු වෙච්ච අය ඔබ ඉන්නේ. හැබැයි ඒක තව දුරටත් මිනිසුන් අතර විතරක් නෙවෙයි, සතුන් සිව්පාවන් අතර විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් කරාම මේක විහිදෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, මිනිස් ආත්මභාවයෙන් පහලින්න සියලු සත්‍යයන් යටත් මේ මෛත්‍රී දිය දාර ඉහලා කිසිදු සීමාවක් නැතුව මුළු මහත්තුන් ලෝකයේම එකම තලයකට තියලා හිතන්න පුළුවන් මට්ටමට අපේ මානසිකත්වය දිනුනට ඕන. එහෙම දිනු වෙච්ච මනස පිනොතන හුඟක් ලස්සනයි. ඒ ලස්සන මනස බ්‍රහ්මයේ හිතන විදියට හිතන මනසක් ඒක. ශරීරයෙන් අපි මනුස්ස ලෝකේ හිටියත් අප සිතින් මනසින් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ මිනිස් සිරුරක් දරාගෙන මේ මිනිස් ලෝකේ ඉන්න ගමන් හිතින් මනසින් බ්‍රහ්මයක වගේ වාසය කරන ක්‍රමයයි දේශනා කළේ. අනේ සඳහා ප්‍රධාන වශයෙන් මගහසර විවර කරන ප්‍රධානතම අනුශාසනය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මෙත්තා චේතු විමුක්ති වැනි සූත්‍ර දෙස බලන විට ඉතාම පැහැදිලි, ලෞකික වශයෙන් යම් කිසි කුසලයක් කරනවා නම් ඒ සියලු කුසල අතර මෛත්‍රී භාවනා වැඩිම ඉහළම කුසලයේ විදිහට දේශනා කරනවා. ඔබේ අතීත කර්ම ශක්තියෙන් විදිහට එන්න තියෙන අකුසල කර්ම යටපත් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒකට තියෙන හොඳම ක්‍රමවේදය තමයි මෛත්‍රී භාවනා. බොහෝ විට අපල උපන්දරව වෙනවා කියලා කිව්වහම ඔබ නොඑක් දේවල් කරනව නේද? බෝධි පූජාදිය පවත්වන නොඑක් දේවල් ඔබ කරනවනේ. ඒවත් කරන්න. නමුත් ඊට වඩා ඉහළම ආනිසංස තියෙන්නේ මෛත්‍රී භාවනා ආනිසංස. ඒක අපල පැමිණෙච්ච වෙලාවට කරන දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේහි පළපුරුද්දක් විදියට, පුහුණුවක් විදියට තමා නිරතුරුව කරන කාරණයක් බවට පත් වෙනවා. එතකොට අපල කාලයක් කියලා අමුතුවෙන් කාලයක් එන්නෙත් නෑ පින්නතුනි. ඒ නිසා අපි මුලින් මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරමු. අපේ හිතේ තියෙන ලස්සන වඩාත්ම ලස්සන කරගෙන ඊටාම පිරිසිදු මනසක් කර ගැනීමෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සදහම් මගෙහි අනගෙතම භාවනාවක් වන අපට නිරතුරුව හුරු පුරුදු අප නිතර වඩන මුළු ලෝකයක් මෙත් දිය දහරෙන් විසිරුවමින් අප මෛත්‍රී සාගතව මුළු ලෝකයක් දෙස බලන ආකාරය තමයි මෛත්‍රී භාවනාවෙන් බුදුහාමුදුර අපට අනුශාසනා කළේ. ඒ නිසා ඒ සඳහා ඔබ සෝදානම් වන්න, ඔබේ ඉරියව්ව ලස්සනට තියාගෙන සැහැල්ලුවෙන් ඉන්න, හේතු නොවී ඉන්නව නම් වඩාම හොඳයි. ඒක ඔබට වඩාත්ම වැඩි කාලයක් හොඳ ඉරියව්වකින් ඉන්න ඔබට ප්‍රයෝජනයක් වෙනවා. පින්නතුනි, ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ඔබට පහසු විදියට දැස් අඩවන් කරගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් අපි තියාගනිමු. මුලින්ම ඔබ සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. Please be aware of your body posture that you are sitting here. ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න බලන්න වර්තමාන මොහොත තුළ. Please keep your attention around the nose or upper lip in the present moment. at the same time, now we are going to practice loving kindness meditation, metta bhavana. අප සිටින මේ ස්ථානය පටන් ලෝවැසි හැම දෙනාටම අප මෛත්‍රිය පතුරවන අවස්ථාව. මෙම විහාරයෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නගරයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා May all beings who are in this universe be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. ලෝවෙසෙන සියලුම සත්‍යයන් කිසිදු සීමාවක් ભેදයක් නැතුව ඒ හැම දෙනාම එකම නිවසක දරුවන්සේ දකිමින් මා හැමට මෙසිතින් සෙත් පතනවා. මිනිස් ලෝක පමණක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වයින්න සියලු සත්‍යන්ද සතර අපාගත නිරේ තිරිසන් ප්‍රේත අසුරාදී ඒ දුක් විඳින සත්‍යයන් ඇතුළු සියලුම දෙනා එකම යායක සිටින එකම දරු කැලක්සේ දකිමින් ඒ හැමට මම මෙත් සිතින් සෙත් පතනවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත්ත්වෙත්වා ලෝවැසී සියලු සත්‍යයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාගේම යහපත මා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී